මේ අවධානම අපි එන බව දුරින්නම දැක්ක විශ් අපි දැනගත්තා මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ මේ යහපාලයේ සම්බන්ධයෙන් කියන අනපනත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අවස්ථාවක තමයි අපිට ගේන්න සිදුවන්නේ කියන එක අපි හොඳටම දැනගෙන හිටියා. කෑ ගහන්නේ නැතුව පිටිපස්සෙන් ඉඳලා හසුරුවන පිරිසක් අපි දිගටම දැක්කා. ඉතින් ඒ පිරිස තමයි මේකත් හසුරුවන්නේ. ඉතින් ඒ හසුරුවන පිරිස මම හිතන්නේ බලාපොරොත්තු වෙනවා මේ වගේ කලහරිකාරී තත්ත්වයක් ඇති කරලා 19 වෙනි ශාසෝධනයට ඉදිරිපත් වෙන්න ඉඩ සලස්වන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් අස්ථාවර කරගෙන දෝෂාභියෝගයක් එතුමාට විරුද්ධව ගේනවා කියන ඉතින් මේ බලතල සියල්ල තියෙන දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එතුමාට ඕන පාර්ලිමේන්තුවේ විසිරවන්න පුළුවන්.